ශ්‍රද්ධාවන්ත පිංගුතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් මේ පිංගුතුන්ට ඉතාමත් වටිනා දහම් පණිවිඩයක් ලබා ගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් අද ධර්ම දේශනාවෙන් මම හිතුවා මේ වෙනකොට ප්‍රතිසංස්කරණය වෙමින් ගොඩනැගෙමින් පවතින මිහින්තලාවේ අනුබිදු මිහිඳු මහසෑයේ තොරතුරු ටිකක් මේ පින්වතුන්ට කියලා දෙන්න ඕනෑ කියලා. ඒ වගේ මේ සෑය කැණීම් කරද්දී මතුවන වස්තුම් පිළිබඳවත් මේ පින්වතුන්ට මතක් කරන්න කියලා කල්පනා කළා. පින්වතුනි, අපිට පිනක් දහමක් රැස් කර ගන්නවා කියන එක, පින් රැස් කර ගන්නවා කියන කාරණාව, කුසල් රැස් කර ගන්නවා කියන කාරණාව මේ බුද්ධ ශාසනයක විසින් අප විසින් කළ යුතුම දෙයක්. මොකද පිනෙන් සහ කුසලෙන් තමයි එයාට ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන ගුණධර්ම උපද්දවන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සතර සතිපට්ඨානෙ, සතර සම්‍යප්ප්‍රදාන වීරිය, ඊළඟට සතර ඉරිදිපාද, ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල, ඊළඟට සත්ත බොජ්ජංග ආර්යෂ්ටයික මාර්ගය, මේ තමයි ඍජුවම මාර්ගංගයක් විදිහට. ඒ කියන්නේ අමා මහ නිවන පිණිස ඔහුගේ දිසාව මාර්ගය පෙන්නන්නේ සත්තිස් බෝධිපාශික ධර්ම වලින්. එතකොට සතර සතිපට්ඨාන ආර්යෂ්ටයික මාර්ගය ආදී ඒ මාර්ගංග මේ විදිහට පුරුදු කරද්දී කෙනෙක් විහෙර විහාර කරවනවා, චෛත්‍ය හදනවා, බෝධි මණ්ඩප හදනවා, ස්තූප වන්දනාව යනවා, දාන බෙදනවා, ධර්ම ශ්‍රවණය කරනවා, මේ ආදී ගොඩාක් පුණ්‍ය ධර්මයන්, ගොඩාක් කුසල ධර්මයන් මේ මිනිස්සු අද යුගයේ සිද්ධ කරනවා. තුට නිවන තියෙන ඒකායන මාර්ගය ආර්යෂ්ටාංග මාර්ගයයි කියලා ඒ අදහගත් ඒ සිහි කරන කෙනා කෙනෙකුට සමහල්ලාට වචනයක් කියන්න පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න තියෙද්දී මොකට චෛත්‍ය විහෙර විහාර බැඳ බැඳ ඉන්නවද, මල් පූජාවල් මොකට කර කර ඉන්නවද, පළතුරු පූජාවල් මොකට කර කර ඉන්නවද, පැන් පූජාවල් මොකට කර කර ඉන්නවද, විහෙර විහාර කුටි සෙනසුම් හදා හදා මොකට ඉන්නවද, මේකෙන් සත්වයා ප්‍රමාද වෙනවා නෙවද කියලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙනෙක් කියන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ නිවනට තියෙන ඒකායන මාර්ගයයි. නමුත් ඒ පුරුදු කරන්න ලොකු කුසල ශක්තියක්, ලොකු පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕන. ඒ නිසා අපි පින් රැස් කරගන්නවා, කුසල රැස් කරගන්නවා සසර දුකින් අත්මිඳීම පිණිස කියලා. ඉතින් කොහොම හරි මේ විදිහට සමාජයේ කතා අදහස් තියෙද්දී සහ මිනිසු මේ විදිහට දහම් සාකච්ඡාවල් පවත්වද්දී අපි කොහොමද මේක බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් විදිහට අපි කරන කියන දේවල් හරියට තෝරා බේරගන්නේ කොහොමද? මේ පිළිබඳව අදහසක් තියෙනවා මිලිඳු රාජ ප්‍රශ්නේ. මිලිඳු රාජ ප්‍රශ්නේදී මිලිඳු රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේට කලාතුරකින් පහළ වෙලා මුලමෙද අග පිරිසිදු වූ ධර්මයේ දේශනා කරලා නිවන පිණිස පවතින ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරනවා. බුදුරජාන් වහන්සේ වදාළ ඒථානි රුක්ඛ මූලානි ඒථානි අරඤ්ඤායතනානි ඒථානි රුක්ඛ මූලානි ජායත භික්ඛවේ මා පමාදත. අන්න ගස්ගල් වන සෙනසුන් රුක් මුල් තිබෙනවා, ධ්‍යාන වඩන්න මා ප්‍රමාද වෙන්න එපා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා තියෙද්දී අද භික්ෂූන් වහන්සේලා මේ චෛත්‍ය හදනවා, බෝධි හදනවා, විහාර හදනවා, මේ විදිහට විහෙර විහාර පින්කං මේ පින්කං කරනවා. මේවා කරද්දි බුදුරජාණන් වහන්සේ නිවන පිණිස පවතින ඒකායන මාර්ගය කියලා දේශනා කරපු සතර සතිපට්ඨානාදී සත්‍තිස් බෝධිපාසික මාර්ග ධර්ම පුරුදු කරන්න අර භික්ෂූන් ප්‍රමාද වෙනවා නේද? ඒ භික්ෂූන්ට කැපයිද මේ විහෙර විහාර චෛත්‍ය බෝධි අත් දේවල් හදන එක? ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා රජතුමනි උපමාවක් කියන්න නුවණැත්තාට උපමාවෙන් කරුණු වැටහෙනවා. එක ස්ථානයක රජතුමනි මනාව වැඩි ගිය මුල් කොටසේ අතු නැති මනාව වැඩි ගිය අඹ වෘක්ෂයක් තියෙනවා. මේ අඹ වෘක්ෂයේ අග මේ අතු අග පළ දාවහට ගන්නවා ප්‍රණීත අඹ. එක්තරා සිද්ධ විද්‍යාදරයෙක්, ඒ කියන්නේ මන්ත්‍ර බලයෙන් ආකාශයෙන් යන පුජ්‍යලෙක් ආකාශයෙන් ඇවිල්ලා අර අඹගහෙන් අඹ ගෙඩියක් කඩාගෙන අරගෙන යනවා. එයා ප්‍රණීත රස තියෙන මියුරු අඹය අනුභව කරනවා. එක්තරා දුර්වල පුජ්‍යලෙක් ඔය ගහ ළඟට එනවා. ගහ ළඟට එනකොට මෙයා සිද්ධ විද්‍යාදරයෙක් නෙවෙයි. දැන් මෙයාට මේ ගහේ තියෙන අඹ ඈත ඉඳලම දැකලා අඹ සුවඳට පැහැයට හැඩයට අඹ ගෙඩිය කන්න ආසයි තෙනවා. එහෙම කන්න ආසයි තිලා මෙයාට මෙයා ගහේ නගින්න බෑ. විශාල අඹ ගහක් මේක අත් දෙකෙන් අල්ල ගන්න බෑ ගහ. එතකොට මුල අතුත් නෑ. ඉතින් මෙයා කල්පනා කරනවා මම මේ කොහොමද මේ අඹේ කන්නේ කියලා. මෙයා කල්පනා කරලා මෙයා කැලීට යනවා. දැන් රජතුමනි බලන්න අඹ ගහ මෙහි මෙයා යන්නේ වෙන කොහෙවත්. ඊට පස්සේ ගිහිල්ලා මෙහා කැලේ කෙලින් තියෙන ලී දඬු හොයනවා. බලන් රජතුමනි අඹ කන්න ඕන අඹ ගහ මෙහි මේන මේ මිනිසයා කැලේ ලී කපනවා. ඊට පස්සේ අර පොඩි පොඩි ලී දඬු කපනවා. පුංචි වැල් කපනවා. එහෙම කපලා ඉනි මඟක් හදනවා. රජතුමනි මෙහි අඹ අන්න අරෙහි අර මනුස්සෙක් ඉනි මඟක් හදනවා. ඊට පස්සේ අර ඉනි මඟ අඹ ගහ මෙයා උස්සගෙන එනවා. දැන් අඹයි කන්න ඕනේ මෙන්න බරක් කරගහලා. ඊට පස්සේ අඹ ගහේ තියෙනවා. අඹ ගහේ තියලා මෙයා ඉනි මඟෙන් නගිනවා අඹ ගහට. අඹ ගහට නැගලා එයා රතු දිගේ පරිස්සමට ගිහිල්ලා අඹ ගෙඩියක් කඩාගෙන භුක්ති විඳිනවා. රජතුමනි අර සිද්ධ විද්‍යාදරයා ආකාශයෙන් ඇවිල්ලා මේ අනුභව කරපු ඒ අඹ ගෙඩියෙත් ඉනිමම් බැඳලා ගිහිල්ලා අනුභව කරපු අඹ ගෙඩියෙත් රසේ වෙනසක් නැහැ මියුරු අඹ. උපමාවක් රජතුමනි මම මේ කිව්වේ සම්මා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට කල්ප ගණනක් පෙරම්පුරු පිරු පූරිත පින් තියෙන ජනි ජනයා බුද්ධ කාලේ පහළ වෙනවා. අසූ මහ ශ්‍රාවකයන් ඇතුළු ශ්‍රාවක පිරිස ගොඩාක් දෙනා බුදුරජාණන් වහන්සේ සංසාරේ පෙරම්පුරනකොට පෙරම්පුරු සංසාරේ මහ බෝධිසත්වයන්ගේ පිරිවර වෙලා හිටපු අය. සංසාරේ බුදුරජාණන් වහන්සේගේ වචනෙට කීකරු වෙලා හිටපු අය. බෝධිසත්වයන්ගේ වචනෙට බෝධිසත්වයන්ගේ වචනෙට කීකරු වෙලා ළඟ හිටපු අය. සම්මා සම්බුදු කෙනෙක්ගේ වචනෙට කීකරු වීම ගැන අහන්න දෙයක් නැහැ. මේ වගේ ඒ අය පූරිත පින් ඇතිව අහන එකම ධර්මශ්‍රවණී භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව මාර්ගයේ පෙන්වීම තුළින් ඔහු ඒ දිශාව කරා යනවා. ඉක්මනින් මාර්ගඵල අවබෝධ කරනවා. ඒ අයට අමුතුවෙන් පින් දහම් කුසල් දහම් අමුතුවෙන් මේ ජීවිතේ රැස් කරගන්න කියලා දෙයක් නැහැ. සංසාරේ පින ඔක්කොම කුසලේ රැස් කරගෙන ඉන්නේ. නමුත් මහරජ ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා ජීවමාන කාලේ මාර්ගඵල අවබෝධ කරගන්න බැරුව ඈතකට ගියා කියන්නේ එයා පිනෙන් දුර්වල කෙනෙක්. අරතරම් පින් තියනයි නෙවෙයි. එතකොට රජතුමනි ඒ වාගේ අය නොලැබූ මාර්ගඵල ලබා ගැනීම පිණිස නොලැබූ ශාසන පිහිට ලබා ගැනීම පිණිස පින් කරනවා කුසල් කරනවා. ඒ පිනෙන් ඒ කුසලෙන් නොලැබූ මාර්ගඵලය උපද්දවන නොලැබූ සරණ බුද්ධ ශාසනය පිහිට පිළිසරණ ලබල දෙනවා. රජතුමනි මෙහෙම එකක්, සංඝයා මුල් වෙලා උවැසි උවැසිය මුල් වෙලා විහිර විහාර චෛත්‍ය බෝධි මණ්ඩප මම්මාවත් ආරාම වනසෙනසුන් ඉදිකරන බව හැබෑව. රජතුමනි අර උපමාව දෙස මොහොතක් සිහි කරන්න. අඹ කන්න බැරි මනුස්සයා වනයේ පැත්තට ගියා තමයි අඹ ගහ එක පැත්තක වනේ වෙන පැත්තක. නමුත් අර වනයේ පැත්තට ගියේ ඉනි මගක් හදාගෙන අඹ ගහට එනවා කියන අදහසින්. ලී දඬු කැපුවේ මේ ලී දඬු වලින් ඉනි මගක් හදාගෙන අඹ ගහේ නගෙනවා කියන අදහසින්. ඊට පස්සේ මේ ඉනි මග හැදුවේ කරේ තියාගෙන ආවේ. එයා යම් යම් කෘත්‍යයක් කරනවද එයාගේ අභිමතාර්ථය තමයි මා අර අඹේ මීරු ඵල භුක්ති විඳිනවා කියන අදහස. ඒ වගේ මේ සංඝයා විහෙර විහාර කරද්දී ස්තූප කරද්දී ඒ වගේ අරමුණ තමයි මම මේ රැස් කරගන්න පිණින් මේ රැස් කරගන්න කුසලෙන් සංසාරයේ දුක් ගෙවා දමනවා, සංසාර දුකෙන් නිදහස් වෙනවා, අමා නිවනටපත් වෙනවා කියන අදහස තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේ මේ යුරු වචනෙන් මිලිඳු රජුරවන්න මේ දහම් පරයය විස්තර කොට වදාලා. ඒ වගේ පින්වතුනි වෙහෙර විහාර ස්තූප කරවීම ඊළඟට පින් දහම් කිරීම කුසල් දහම් කිරීම එයාගේ හිතේ තියෙන එකම අරමුණ සංසාර දුකෙන් නිදහස් වීම නම් අමා මහ නිවන අවබෝධ කර ගැනීම නම් ඒ අය ප්‍රමාදී අය නෙවෙයි, ඒ අය බුද්ධ ශාසනයේ පිළිසරණක් නොලබන අය නෙවෙයි, ඒ අයට ශාසන රැකවරණේ තියෙනවා. අපි තර්කයට වැඩිය යථාර්ථයේ දිහා සත්‍යයේ දිහා තමයි දකින්න ඕන පින්වත්නි. ඉතින් පින්වතුනි මිහිඳු මහ සෑය මේ වෙනකොට මිහින්තලාවේ හැදෙමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් මිහින්තලා මහා ස්තූපයේ පර්වතයේ මුදුනේ තිබෙනවා. ඊට පස්සෙක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතු තැන්පත් මහසෑය ගරා වැටිලා වල් බිහි වෙලා වනසත්තු ළඟින මිනිස්යෝ වඳින්න පුදන්ට යන්නේ නැති තැනක් බවට පත් වෙලා තිබුණා. ශ්‍රී මිහිඳුපුර අටවක පින්කම් සංවිධානය කිරීමත් එක්ක පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලංකාව පුරා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණගඳ කියමින් සිංහල ජාතියට කෙලෙහි ගුණ දක්වන්න සිංහල ජාතිය ආධ්‍යාත්මික ගුරුවරයාණන් වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කෙරෙහි කෘතගුණ දක්වන්න සිංහල මිනිසයාව හුරු කෙරෙව්වා, පුරුදු කෙරෙව්වා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මිත්‍ර ඉක්මනට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය ප්‍රතිසංස්කරණය කිරීමට ආරම්භක අවස්ථාව උදා වුණේ. ඉතින් මේ වෙනකොට සෑය රජාණන් වහන්සේගේ මූලික කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. දැන් ගරා වැටුණ වල් බිහි වුණ සෑයක් පිරිසිදු කළ පිළිසකර කරනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි පින්වත්නි. මං ඒක මගේ හිතෙන් හදලා කියන කාරණාවක් නෙවෙයි. මං ඔබට අතීතයේ වෙච්ච සිද්ධියක් කියලා දෙන්න. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහරහතන් වහන්සේ නමක් වැඩි හිටියා. මේ මහරහතන් වහන්සේගේ නම පබංකර. මේ පබංකර කියන මහරහතන් වහන්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහද්දී එක ආසනෙම අරහත්වයට පත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ දෙතැනක බණහලා නැහැ. අහපු පළවෙනි බණෙම ඒ ආසනෙම අරහත්වයට පත් වුණා. ඊට පස්සේ මේ රහතන් වහන්සේ පස්සේ කාලේ ආපහු දිවසින් බලනවා මම මේ ජීවිතේ නිකෙලස් වෙන්න මම මොකද්ද කරපු පින කියලා. එහෙම බලනකොට මේ ස්වාමීන් වහන්සේට මේ රහතන් වහන්සේට පේනවා මේ පුණ්‍ය සංස්කාරය රැස් කළා තියෙන්නේ මීට බොහෝ කාලයකට පෙර. මෙයා ඒ කාලේ වනයක් රකින්න කෙනෙක්. ඒ කියන්නේ කැලේ අපගේ වනාරක්ෂක නිලධාරී කියලා අද කාලේ නිලයක් තියෙන්නේ. ඒ වාගේ වන ආරක්ෂක නිලධාරී කෙනෙක් රජයෙන් පත් කරපු. හැබැයි නිලය තලයේම තිබ්බට ගමේ දුප්පත් මිනිස්සෙක්. මේ මනුසේතින් කැලේ කටයුතු බලන්ඩ එහෙ මෙහේ යනවා. අමතු කටයුත්තන් නෑ යා වනේ බලනවා රකිනවා. ඉටස මෙයා දැක්කා ගස් වැවිච්ච, අත්තු කඩාගෙන වැටිච්ච, කටුරැවනි වලින් මේ ගානේවිච්ච ධාතු සෑයා ස්තූපයක් හරියට මිහිදු සෑය තිබ්බ වගේ. එතකොට ඒ සෑය දැකලා මේ පබංකර දෙම් රහතන් වහන්සේ දිවසින් දකිනු අර වනකාර්මිකයා ගරු සිතක් ඉපැද්දුවා කියනවා. එකැන උතුන් සිතක්, ගෞරෝණය සිතක් ඉපැද්දවා කියනවා. අනේ ධාතු සැම්පත් සැහැයක් නේද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධාතු තැම්පත් සෑයක් නේද කියන ගරු සිතක් ඉපැද්දවා. දැන් ඔය ගරු සිත අද ඉන්න වර්තමාන සමාජයට ඉප දෙනවාද කියන ප්‍රශ්නය තියෙන්ට ඕනෝ. අද සෑයකට මේ කොල්ලො කුරුටු ගිය ගමන් ධාතු සැම්පත් සෑයක් නේද කියන අදහස ගරු සිත නිවෙන්නේ ලාමක සිතක් එෙනවා. හොඳ වීව් එකක් තියෙනවා පොටෝ එකක් ගහන්න, හොඳ ලොකේෂන් එකක් කියලා. එතුට එයාට උපදින්නේ ගරු සිතක් නෙවී. එහොම පොටෝ එකක් ගහන්න හොඳයි, ලස්සනයි, ඇවිදින්න හොඳයි කියල අර එහෙම එකක් එන්නේ. අනේ බුදු දැන් අපි රුවන්වැලි මහසෑය කියලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේල වැඩි ඉන්න සෑය නේද කියලා. ඒ සිත ගරු සිතක්, ඒ චේතනාවයි කර්මයේ රැස් වෙන්නේ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ 1000ක් ධාතුන් වහන්සේල වැඩි ඉන්නවා නේද අඟුලිමාල මහසෑයේ කියලා හිතනකොට ඒ උපදින ගරු සිතක්. මියගුණ සෑයට ගියොත් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩි ඉන්නවා නේද, ලලාට ධාතුන් වහන්සේ වැඩි ඉන්නවා නේද මේ සීරුවිල මංගල මහසෑයේ කියලා. අර ධාතු තැන්පත් සෑයක් නේද කියන එක ගරු සිතක් පින්වත්නි. ඊට පස්සේ මෙයාට ගරු සිතක් ඉපදුනා. මං ඒ අපදානි තියෙන විදිහට මේ විස්තරය කියන්නේ. කියනවා මට ඒ ගරු සිතක් ඉපදිලා මා මෙසේ කල්පනා කළා. උතුන් ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් මේ විදිහට වල් බිහි වී තිබෙද්දී, ගරා වැටී තිබෙද්දී, කටුවකුලින් වැසී තිබෙද්දී, අපි සැනසිල්ලේ සතුටේ ඉඳලා මොකටද මේ වගේ සෑයක් දැක දැක අහක බලාගෙන යන්නේක මට සුදුසුද කියලා හිතුණා කියනවා. අන්න රහත් වෙන්න පින් උපද්දවපු සිතිවිල්ල. රහත් වෙන්න පින් උපද්දවපු සිතිවිල්ල. සෑයක් ගරා වැටිලා තියෙද්දි, සෑය වල් බිහි වෙලා තියෙද්දි, කටු රැවණි වලින් වැහිලා තියෙද්දි මම අහක බලාගෙන යන්නේක සුදුසුද කියලා හිතුණා කියනවා. නිවන් දකින්න පින් උපද්දවන අය මේ ලක්දෙරණේ දුර්ලභ නිසාද, ඒ වාගේ අය මිහින්තලාවට නොගිය නිසාද මන්දා එකල මිහිඳු සෑය වන වනයෙන් වැසී තිබුණා, ගස්වලින් වෙහී තිබුණා, ගොඩක් වල්ලි වල තිබුණා, මිනිසුන්ට ගිහිල්ල දන ගහලා වඳින්න පුළුවන් පරිසරයක් තිබෙන්නේ. අනේ අසවයට මිනිස්සු ගිහිල්ල මිහින්තලාවේ අර ආරාධනා ගලට ගිහිල්ලා පොටු ගහනවා, ඊළඟට වටේ ඇවිදිනවා. අනේ මේ ලක්දිරණට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කරපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය වල් බිහි වෙලා ගරහ වැටිලා මිනිසුන්ගේ ගෙවල් තට්ටු ගණන් වලට හදාගෙන තියෙනවා, මිනිසුන්ගේ ගෙවල් ලස්සන කරගෙන තිබෙනවා, පරණ ගෙවල් කඩලා අලුත් අලුත් සැම්පලේට ගෙවල් දොරවල් හදාගෙන තියෙනවා, යාන වාහන වලින් මිනිස්සු යනවා, පිට රටවල් වල මිනිස්සු යනවා, ඉඩකඩම් අරගෙන නොයෙක් වෙළඳ ව්‍යාපාර ව්‍යාපෘති ආරම්භ කරනවා, රජයන්ද අවුරුදු පහෙන් පහට මාරු වෙනවා, ඔවුන්ද මම්මාවත් හදමින් නොයේ කෙලිසෙල්ලන් දමමින් මේ රටේ රජකම් කරනවා, අමාත්‍යවරුද නොයෙක් නොයෙක් නාමයෙන් පත්වෙනවා. එනමුත් මේ ලක් දෙරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කරපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය ගරා වැටිලා ගරු සිතක් ඉපදින්නේ කාටවත්, සෑය වල් බිහි වෙලා මේ ලංකාවට පින්පව් ගැන කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ, කුසල් ලකුසල් ගැන කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ, මේ ලංකාවේ පුරාවටම ධාතු ස්තූප තියෙන මිහිඳු මහරහතන් වහන්සේ නිසා මේ ලංකාව පුරාවට උතුම් බෝධි මණ්ඩප තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ ලක් දෙරණේ පිරිත් හඬ ඇහෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ ලක් දෙරණේ සාදු හඬ ඇහෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. දිව්‍යම් බමුන් සහිත ඒ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල සත්වයෝ මේ පෘථිවිය වෙන තැනකට නෙවෙයි යන්නේ, මේ ලක් දෙරණටයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ජයසිරි මහ බෝධින් වහන්සේ වඳින්ට පැමිණෙන්නේ. දෙවියන් බමුන් මේ ලක් දෙරණට කැඳෙව්වා. මේ ලක් දෙරණ අතහැරලා යන්න බැරි විදිහට ශ්‍රද්ධා බන්ධනයෙන් බැඳෙව්වා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. දෙවියන් බමුන් මේ ලක් දෙරණේ පය තැබෙව්වා. ගස්ගල් වන පර්වත යකුන් යක්ෂණියන් අදහගෙන හිටපු මේ මනුස්ස වර්ගය නොයෙක් ලේන් රුධිරයෙන් බිලි පූජා පවත්වමින් යාදිනේ කරපු මේ ලක් දෙරණේ මල් පහන් පුදා සුවඳ දුමින් ඉතිරි පැතිරි ගිය උවැසි උවැසියන් බිහි කෙරෙව්වා. පුද පූජා වන්දනා කරන, සංඝ දාන පූජා කරන, පින් කරගන්න ලක් දෙරණක් ඇති කළා. මේ ලක් දෙරණේ සිංහල මිනිස්සු අමාමා නිවනට පත් වුණා. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන සතර මාර්ග සතර ඵලයෙන්ද පත් වුණා. ඒ වගේ මේ ලංකාවේ සොළොස් මස්ථාන, අටමස්ථාන ආදී වූ පුණ්‍ය භූමි බිහි වුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. නාගදීපේද, මයංගනේද, රුවන්වැලි සෑයද, ඊළඟට ජයසිරි මහ බෝධීන් වහන්සේ පිහිටි භූමියද, මේ නොයෙක් ස්ථාන, දීඝවාපිය පවා, කිරිවිහෙර පවා, මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය වෙලාවේ සිරිපා තැබූ භූමිය කියලා පෙන්වා වදාළේ මිහිඳු මහරහතන් වහන්සේ. ඇත්තටම මේ ලංකාවේ තියෙන සෑම සොළොස් මස්ථානයක සෑම ස්ථානයකම ඒ ස්තූපේ දොරටුවේ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවන් නිර්මාණය කරන්න ඕන. මොකද ඒ ස්ථානයේ පූජනීය බව කියලා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. නැත්තං තුන් වතාවක් ලංකාවට බුදුරජාන් වහන්සේ වැඩිය බව දන්නෝ කවරවුද? මිහිඳු මහරහතන් වහන්සේ මල් ඉහිහ ඒ තැන් පෙන්වල දුන්නේ. අද අපි කසාවත දරාගෙන ඉන්නේ මිහිඳු මහරහතන් වහන්සේ පැවිද්ද අරගෙන ආවේ, මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාව අරගෙන ආවේ. ওই මිනිස්සු කටින පින්කම් කරනවා, ඊළඟට විහෙර විහාර හදනවා, ඒ ඔක්කොම පින්කම් කිරීමේ මහා පුණ්‍ය බීජය අරගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවේ මිත්‍යා දෘෂ්ටික අඳුර දුරු කළේ මිහින්තලාවෙන් පෑයූ හිරු මඬලෝ මිහිඳු මහරහතන් වහන්සේ. රාගෙන් ද්වේෂයෙන් දැවි දැවි හිටෝ මනුෂ්‍යයා සිසිල් කරපු මිහින්තලාවෙන් පෑයූ පොසොන් සඳ මිහිඳු මහරහතන් වහන්සේ. එදා ලංකාවේ පෝය දවසේ දඩේමේ ගිය මිනිස්සු හිටිය පින්වතුනි, මිලේච්ඡ ජාතියක් හිටපු ලංකාව ධර්මද්වීපයක් බවට පත් කළා. මිහිඳු මහරහතන් වහන්සේ නොසිතින්ට මිහිඳු මහරහතන් වහන්සේ තමයි බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම මක්නිසාදයත් ලංකාවේ උපසම්පදාව පැවිද්ද නැති වෙලා බුරුමෙන් ආදී උපසම්පදාව ගෙනාවා කියලා ඔබ අහලා ඇති. නමුත් බුරුමේ, තායිලන්තේ ඒ වගේ රටවලත් උපසම්පදාව නැතුව තිබ්බ කාලයක් තිබ්බා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච මහා විහාරීය උපසම්පදාව කල්යාණි නදියෙන් ඒ සීමා මාලකවලින් උපසම්පදා ලබාගෙන නැවත බුරුම රටට, ඒ රටවල්වලට නැවත ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ රටවල්වලට මහවිහාරයෙන් උපසම්පදාව ගියා, ඒ රටවල්වල උපසම්පදාව රැකුණා, ලංකාවේ නැසුණා, ආයි ලංකාවෙන් ගිහිල්ලා අර උපසම්පදාව අරගෙන ආවා. හරියට අනතුරකට කලින් මේ නිධානයක් තැන්පත් කරලා තිබිලා, අනතුර පහ වුණාට පස්සේ ආයි නිධානය ගොඩනගා ගොඩ දාගෙන එයින් යැපෙනවා වගේ එකක් තමයි මේක උනේ. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ නිසාමයි මේ සෑම සම්පතක්ම තියෙන්නේ. මේ ලංකාව මනුස්ස වාසයක් උනේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මේ රජකම් මේ කරන මිනිස්සු දැනගන්න ඕන, පාලකයෝ දැනගන්න ඕන, මෙතිඇමිතුරු දැනගන්න ඕන. මේ ලංකාව නැසෙන්නේ නැතුව මේ විදිහටවත් මිනිස්සු පණ ගහලා ඉන්නේ බුද්ධ ශාසනය ආනුභාවය නිසා කියලා. ඒ ලක් දෙරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කරපු රාජරාජ මහාමාත්‍යවරු තමන්ගේ රාජ්‍යයෙන්, තමන්ගේ වස්තුවෙන් මේ ලංකාද්වීපෙන් මිහිඳු මහරහතන් වහන්සේව පිදුවා. එහෙව මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය දා ලංකාවේ රජ වෙලා හිටපු දේවානම්පියතිස්ස රජුරුවන්ගේ මලණ්ඩ උත්තිය රජතුමාගේ රජතුමා මහා හරසරින් ඉදිකරපු මහා සෑය ගරාවටිලා ගානක්වත් නැහැ. ඉතින් අපි පාලකයෝ ගෙන්නලා මුල් ගල් තියලා, මෙති ඇමතුරු ගෙන්නලා මුල් ගල් තියලා, විහිර විහාර පෙන්නලා මේවා කරනවා. හැබැයි අය කරනවා යනවා ආය මතක නැහැ. ඉතින් ඔහොම තමයි මේ ඒක ඉතින් ලෝකේ ස්වභාවය. සෑයක් විහාරයක් ස්තූපයක් කරනවා කියන එක ලොකු පිනක් තියෙන ඕන. නමුත් දැනට අපිට ඒ අයට අපිට බාහිරට යමක් කියනවට වැඩිය තමන් තේරුම් ගන්න ඕන, තමන් ගරු හිතක් උපද්දවන්න තවත් කෙනෙකුට චෝදනා කරනවට වැඩිය මම මේ පසුබිම කිව්වේ මේ ධාතු තැන්පත් සෑයක් නේද කියලා ගරු හිතක් උපද්දවන්න ඕන. අනිතක ධාතු තැන්පත් සෑයක් මෙහෙම ගරා වැටලා තියෙද්දී අපි සැනසිල්ලේ හිටියත් එයින් ඇති ඵලය කිම කියලා තමන්ගේ හිතට තමා විසින් චෝදනාවක් කරන්න ඕන. අර වන කාර්මික එක කළා. දැන් කතාව අවසන් නෑ. ඒ වන කාර්මික ඊට පස්සේ චෝදනාවක් කරලා තමන්ගේ හිතට ඒ මොහොතේ සියලු කටයුතු අමතක කරලා ඔහු අර මේ වල් බිහිවිලා තිබ්බ සෑය ළඟට ගියා කියනවා. මං ඒ සෑයේ වල් ඉවත් කළා, කටු ඉවත් කළා, වැටිලා තිබ්බ අතු ඉවත් කළා. තනියෙන් මිනිසෙකුට කරන්න පුළුවන් නම් සෑයක් පිරිසුදු කරන එක මම ඒක මට පුළුවන් විදිහට කළා. මං සෑයේ පැදකුණු කරලා, දන ගහලා, සිරස බිම තියලා, දෑත නල්ලි තියලා අටවතාවක් වැන්දා. අනේ ධාතු සෑය නේද කියලා සෑයට පිටුපාන් නැතුව පිටිපස්සෙන් පිටිපස්සට ඇවිල්ලා ගෞරවයෙන් සෑමල්ුවෙන් ඉවත් වෙලා ගියා. ඔන්න ඕක තමයි කරපු පින කියනවා. එදා ඉඳලා මේ දක්වා දැන් කල්ප මට පේනවා කියනවා කල්ප 94. කල්ප 94ෙම නිරේ වැටුන්නේ නැහැ කියනවා. තිරිසන් ලෝකේ වැටුන්නේ නැහැ කියනවා. പ്രേත ලෝකයකට ගියේ නැහැ කියනවා. අසුර ලෝකයක වැටුන්නේ නැහැ කියනවා. සෑයක් පිරිසිදු කොට පිළිසකර කිරීමේ විපාකයේයි. දෙවියන් අතර ගියත් ඊළඟට මිනිසුන් අතර ආවත් ප්‍රධානියෙක් වෙනවා කියනවා. සෑයක් පිළිසකර කිරීමේ විපාකයේයි. යක්ෂ භූත පිසාච අමනුස්සේ සසර පුරාමට මට කරදර කළා නෑ කියනවා. සෑයක් පිරිසිදු කොට පිළිසකර කිරීමේ විපාකයේයි. මාගේ ශරීරේ රන්වන් පැහැවිලා දෙවියන් අතර මිනිසුන් අතර මාව බැබලෙන්න ගත්තා කියනවා. සෑයක් පිළිසකර කිරීමේ පිරිසිදු කිරීමේ විපාකයේයි. කල්ප 94ක් සසර ආපස්සට මා සිහි කරනවා. කවදාවත් පිළිකාවක් මට හැදිලා නැහැ කියනවා. සෑයක් පිළිසකර කිරීමේ විපාකයේයි. කල්ප 94ක් මා ආපස්සට බලනවා. දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ ඉපදිච්ච කිසිම ජීවිතයක අබ ඇටයක තරම්වත් බිබිලක්, කුරුලෑවක්, පැල්ලමක් මගේ ශරීරයේ ඇතිවිලා නැහැ කියනවා. සෑයක් පිරිසිදු කිරීමේ පිළිසකර කිරීමේ විපාකයේයි. කල්ප 94ක් ආපස්සට බලනවා කියනවා. කවදාවත් දාඩිය දාන විදිහට අවුරස්මින් පිච්චුන්නේ නැහැ කියනවා. මා යන තැනක මට හැම වෙලාවෙම සෙවණක් හැදෙනවා කියනවා. සෑයක් පිළිසකර කිරීමේ විපාකයේයි. ඊට පස්සේ කියනවා මා කවදාවත් කල්ප 94ක් ආපස්සට සංසාරේ බලනවා කියනවා. කවදාවත් මගේ ශරීරේ කටුවක් ඇනිලා නැහැ කියනවා. ආයුධයකින් සිදුරුවීමක් සිදු වෙලා නැහැ කියනවා. ඒ සෑය පිරිසිදු කිරීමේ පිළිසකර කිරීම විපාකයයි කියනවා. දැන් බලන්න අද කාලේ අපි කියමු සීනි අමාරුව හැදුනොත් එහෙම කටු කීයක් ගහනවද? ලේ චෙක් කරන්න කියලා කටු කීයක් ගහනවද? ඊට පස්සේ එහෙම ඇවිදිනකොට කකුල් වල කටු කොච්චර ඇනවද? ඔපරේෂන් කියලා කොච්චර අවියාවද වලින් ශරීරයේ පසාරු කරනවද? සෑය පිළිසකර කිරීමේ විපාක කල්ප 94ක් ආපස්සට බලනවා. ශරීරයේ කටුවකින් සිදුරුන්නේ නැහැ කියන. ඊට පස්සේ කටු සහිත වනාන්තරවල මම ගියා කියනවා. අරුමේ බලන්න, පුදුමේ බලන්න කියනවා. කටු අනිත් පැත්තට හැරුණ කියනවා. අඩිය තියෙනකොට චෛත්‍ය පිළිසකර කරපු පින් බලයට. ඒ කියන්නේ ඒ පබංකර මහරහතන් වහන්සේ තමන්ඩ වෙච්ච දෙමේ කියන්නේ. රහතන් වහන්සේට ලෝකෙට බොරුවක් මොසාවක් කියන්න උවමනාවක් නැහැ. රවට්ටන් උවමනාවක් නැහැ. තමා ගැන පුරසාරන් දෙදීමක් රහතන් වහන්සේට උවමනාවක් නැහැ. ඒ සංයෝජනී රහතන් වහන්සේලා ප්‍රහාණය කළා. රහතන් වහන්සේලා ඒ සංයෝජනය ප්‍රහාණය කළා. ඊට පස්සේ කියනවා මේ විදිහට සක්විති රජ වෙච්ච ඊළඟට දිව්‍ය රාජ්‍ය ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා ඉපදිච්ච ජීවිත ගැන විස්තර කරන ගොඩක් ඉපදිලා සෑයක් පිරිසුදු කිරීමේ පිළිසකර කිරීමේ විපාකයයි කියනවා. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මමත් මනුස්ස ලෝකෙ ඉපදුණා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මා ධර්මයේ ශ්‍රවණය කළා. මගේ හිත මනා එකඟ වුණා. වහා සිත එකඟ වෙනවා කියලා යමක් මට සිදු වුණාද, සමාධිය ඇති වුණාද, ධ්‍යාන ඇති වුණාද, සෑයක් පිරිසිදු කිරීමේ පිළිසකර කිරීමේ විපාකයයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට එකම ආසනේ ඉඳලා ඒ එකම ආසනෙන් අරහත්වයටපත් වුණා කියනවා. ආපු වෙලාවෙම එකම ආසනේම අරහත්වයටපත් වුණා කියලා යමක් ඇද්ද? අහෝ, ස්තූප පිරිසුදු කිරීමේ පිළිසකර කිරීමේ විපාකයේ දෙස බලන්න. මම ද අෂ්ට සමාපatti ලබා ගත්තා, ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේ ගෞරවයෙන් ඇසුරු කළා. මේ වනාහි පබංකර මහරහතන් වහන්සේගේ සංසාර අපදානය. එතකොට බලන්න, අපි නොදන්නවා වුණාට සද්ධාවෙන් කරපු දේ, ඔහු ඒ මහා පුණ්‍ය සංස්කාරයට පෙළඹිව්වේ ගරුසිත. අනේ, ඒකයි මම ඔය පහුගිය දවස්වල ධර්ම දේශනා කරද්දි කිව්වේ, පන්සලේ සෑමලුවේ වල්ලිවලා, බෝමලුවේ බෝකොළ වැටිලා, මේ ඊළඟට හතර පීරුවේම බල්ලෝ බලල්ලු පැට්ටු දැම්මට පස්සේ ගෙනත් දාන්නේ පන්සලට, පන්සල මේ ජරා වෙලා, මිනිස්සු ටයිල් අල්ලපු ගෙවල්වල, තට්ටු ගෙවල්වල ගෙවදර මල් මේ ලස්සන මල් හදාගෙන ලස්සනට ඉන්නවා ලෞතුරා බුදු කෙනෙක්ගේ වෙහෙර. හිතන්නේ චෛත්‍ය හාන්දුරංගේ චෛත්‍ය කියලා, බෝධි හාන්දුරංගේ බෝධිය කියලා හිතන්නේ, විහාරය හාන්දුරංගේ විහාරය කියලා හිතන්නේ. අනේ, බුදු කෙනෙක්ගේ සෑයක් නේද? බුදු කෙනෙක් සම්බුදු වෙන මොහොතේ සෙවන සැලසූ බෝධිය නේද? බුද්ධ ප්‍රතිමාව තැන්පත් විහාරය නේද කියලා ගරු සිතක් උපදවන්නේ. මොකක් හරි හාන්දුරොත් එක කෝන්තරයක් හරි කහටක් හරි තිබ්බොත් ඒ කහට මුළු පන්සල පිටින්ම යවනවා. හාන්දුරොත් එක කහටක් හිතට ආවට පස්සේ අහක බලාගෙන යනවා පන්සල් ළඟින් යනකොට. අහක බැලුවේ පන්සල කියන්නේ මොකද්ද? බෝධිය, සෑය, විහාරේ, ඒව සහිත, ගොඩනැගිලි සහිත විහාරේනේ අපි පන්සල කියන්නේ. අහක බලාගෙන ගිය බුදු කෙනෙක්ගේ සෑය ධාතු සම්පත්, රාහතුන්ගේ ධාතු සම්පත් සෑය දිහා නේද? බෝධිය දිහා නේද? ඒ සෑයට, බෝධියට, විහෙරට පිටුපාගෙන ගියාපු කර්මය සංසාරේ ඉන්නේ නැද්ද? මේ පව් ඔක්කොම ගෙවා දමන්න අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑයට වත් පිළිවෙත් කරන්න ඕන. දැන් සෑයේ කටයුතු ආරම්භ වෙලා තියෙනවා. මේ පෙබරවාරි මාසේ වෙනකොට සෑයේ පාදමේ කටයුතු සිද්ධ වෙනවා. ඉන් මාසයක් අමාරක් ගිය තැන ඔබගේ අතින්ම ගඩොල් තැන්පත් කරලා ගඩොල් බඳින්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබට ගිහිල්ලා ඔබගේ දරු පවුල් පිටින් ගිහිල්ලා පුංචි ඈයන්ට පවා අතර ගඩොලක් දීලා, අනේ කඳු පිය ගැට පෙන නැගගෙන සංසාර දුක් ගිවා දැමීම පිණිස අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට සේවාවත් පිළිවෙත් කරන්න පින්වත්නි. අපි කොයිතරම් ඇත්තටම ගත්තත් අපි ලංකාවේ කොතනක හරි අපි පන්සල් විහෙර විහාර අපි හදාගෙන හිටියට ඒ කොනක පොඩි කහටක් තියෙනවා. ඒ තමයි මේ ලක්දිරණට ශ්‍රී සද්ධර්මයේ දායාද කරපු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු සෑය අබලන් වෙලා දිරා ගිහිල්ලා. ඉතින් ඒ නිසා අපි මුළු ලංකාවේම තරාතිරමක් නැතුව ඇත්තටම කියනවා නම් පහළ පඩිපෙළේ ඉඳලා ජනාධිපතිගේ ඉඳලා ගඩොල් අදින්න ඕන. ඇත්තටම ගුණධර්ම තේරෙනවා නම් මෙති ඇමතිවරු පවා ගඩොල් අදින්න ඕන සෑයට, මිහිඳු මහරහතන් වහන්සේගේ සෑයට. මේ ලංකාවට තියෙන මූසල සාප ඔක්කොම ටික නැති බංගස්ථාන වෙලා යනවා. හරියට සද්ධාවේ මිහිඳු සෑය කළා නම් මේ ලංකාව ගොඩනගන්න අමාරු. මේ ලංකාවට සංස්කෘතියත්, මේ ලංකාවට මේ තියෙන සබ්‍යත්වයත් යහපතත් උදා කරලා දුන්න මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය හැදුවා නම් මේ ලංකාවේ තියෙන සීළු කඩාවැටීම් බිඳවැටීම් එයින්ම හරියනවා. මිහිඳු සෑයට වෙච්ච අබලං බව ඊළඟ ගරා වැටීම වල් බිහිවීම තමයි සිංහල ජාතියගේ කඩාවැටීම, සිංහල ජාතියේ වල් බිහිවීම. මිහිඳු මහ සෑය හදාගන්න තියෙන දුෂ්කරතා තමයි මේ ලංකාවේ සිංහල ජාතිය හදාගන්න තියෙන දුෂ්කරතාවයි, ගොඩනගා ගන්න තියෙන දුෂ්කරතාවයි. මිහිඳු මහ සෑය හදලා, මිහිඳු මහ සෑයේ කොත් පළඳලා ඒ බුද්ධ ශාසනයට පූජා කරන දවසක් වේද, එදාට තමයි සිංහල ජාතියේ තුම්බියක් දුර වෙන පිරිත් හඬ ඇහෙන්නේ. එදාට තමයි සිංහල ජාතියටම ආශිර්වාද සැලසෙන්නේ. දැන් සිංහල ජාතිය කඩා වැටිලා ඉන්නේ පින්වත්නි. ඒකයි අඩුම තරමේ හරි ජාතියක් ගොඩනගන එක, රටක් ගොඩනගන එක පසෙක තැබේවා. නමුත් ගඩොලෙන් ගඩොල තැන්පත් කළා, සෑයක් හදලා රංකොත පළඳලා සිළුමින පැළඳුවේ නෑනේ අර වනේ හිටපු වනාරස්සක මනුස්සයා. තමන්ට ශක්ති පමණින් වල් ටික ගලවලා සුද්ධ කරලා සෑයට වැන්දා. ඒ පිනත් නිවනට ආවනම් මිහින්තලාවේ කඳු පාමුල ඉඳලා වැලි ටිකක් උඩට ඇදලා ගඩොල් ටිකක් උඩට ඇදලා ඒ ශ්‍රමදානවලට සහභාගි වෙලා ආධාර උපකාර කරලා පින් කරගත්තොත් ඒක නිවනට උපකාරි වෙන්නේ නැහැ කියලා කාටද කටක් කරලා කියන්න පුළුවන්? ඒකයි පින්වතුනි, අපි පවා මම පවා පෞද්ගලික අවස්ථාවක් ලැබිච්ච ගමන් ගිහිල්ලා මිහිඳු සෑයට ශක්ති පමණින් එක ගඩොල්ලක් හරි තියලා පින් කරගෙන එනවා. අපි නිකං මේ මිනිසුන්ට නිකං පේන්ට කතා කරන්න අපි ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා නැහැ. අපිට පින් කරන ගමන් පින අනිත් අයට පින අනුමෝදන් කරවන එකක් තමයි අපිට හුරු කරවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මිහිඳු මහ සෑය හදන පින්කමට සහභාගි වෙන්න ඔබ දන්නවද, අපගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දවසක් මෙසේ වදාලා. ඒ තමයි එදා බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ගේ ආරාධනාව පිට තුම්බියක් දුරු කිරීම පිණිස රජගහ නුවර ඉඳලා මඟදී ඉඳලා ලිච්ඡවී රාජධානියට විශාලා මහ නුවරට වැඩම කළා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙන් පිට වෙනකොට වේළුවනාරාමයේ ඉඳලා ගංගානන් නදිය දක්වාම පාර සුදු ඇලි අතුරලා තිබුණා. ගොඩාක් මල් ඉහිරවල තිබුණා. ඒ කියන්නේ සිරිපා තබනකොට සිරිපා මල්ලේ ඉරෙන තරම් මල් ඉහළ තිබුණා. දෙපැත්තේ මල් මාලා තිබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේට ලස්සන මුතුකුඩ, රහතන් වහන්සේලාට මුතුකුඩේ සෙව්වා. බුදුරජාණන් වහන්සේ මේ උපහාර පූජා මැද්දී වඩිද්දී ගංගානං ගඟේ නාගරාජයෝ ගංගානං ගඟ හරහා නොයේක් මාණික්‍ය මල් ඒ වගේම ඡත්‍ර පූජාවන් සිද්ධ කළා. විශාලාවේ ලිච්ඡවී රජදරුවොත් එවැනි පූජාවන්ම කළා. ආපහු වඩිනකොටත් ඒ වගේ දෙවියන් බමුන් සහිත ලෝකයාම පූජා කළා. මේකට කියනවා ගංගාරෝහණ වර්ණාව කියලා. ඉතින් පිංගතුනි, දන්සභා මණ්ඩපේ කතාවක් ඇති වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ අසිරිමත් පූජා සිද්ධ වෙන්නේ බුද්ධානුභාවය නිසා නේද කියලා. සියල්ල දන්නා වූ සියල්ල දකිනා වූ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා, පින්වත් මහණෙනි, බුද්ධානුභාවය නිසා නෙවෙයි මේ පූජාව මෙවැනි වූ පූජා සිද්ධ වෙන්නේ. මා සංසාරයේ කළ එක්තරම් පිනක විපාකයක්. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සේක්වා. පින්වත් මහණෙනි, එක්තරා ජීවිතයක මම බ්‍රාහ්මණය කියලා හිටියා. මාට පුත්‍රයෙක් ඉපදුනා. මේ පුත්‍රය හරි විමුක්තිකාමී. ඔහු යෞවන වයට පත් වුණාට පස්සේ මගෙන් ඇවිල්ලා ඇහුවා, පියාණෙනි, මේ දුකෙන් නිදහස් වීමක් ඇද්ද? සංසාරයෙන් නිදහස් වීමක් ඇද්ද? ඒ විමුක්තියට මා හට යන්න ඕන. මට ඒ විමුක්තිය ගැන ඇහෙනකොටම ලොකු ප්‍රීතියක් ඉපදුණා. බලන්න පුතා, මහණෙවෙන්න යන්න හිතනකොට තාත්තට ප්‍රීතිය ඇති වුණා. මං කිව්වා, පුත්‍රය, ඔය විමුක්තිය ගැන කතා කරන උත්තමයෝ ඉන්නේ ඉසිපතනී බාරාණසියේ ඉසිපතනී පුත්‍රයේ උඹේ දිසාවට ඵලයන් කියලා. ඒ බාරාණසි ඉසිපතනේ එකල පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කරපු භූමියක් වුණා. ඉතින් අර පුත්‍රයා ඒ දිසාවට ගියා. ගිහිල්ලා පසේ බුදුරු දැකලා ඇතිවිච චිත්ත ප්‍රසාදයෙන් ඒ පුත්‍රයාද තමා විසින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. මට මතක හැටියට ඒ පුත්‍රයාගේ නම සුසීම. සුසීම පසේ බුදුරජාණන් වහන්සේ. සුසීම පසේ බුදුරජාණන් වහන්සේ පස්සේ කාලෙක යම් හේතුවක් නිසා තරුණ කාලයේම පිරිනිවන් පාවා දාලා. උවසියෝ ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කළ සෑයක් හැදුවා. සෑයක් කියන්නේ විශාල නෙවෙයි. පුංචි සෑයක් ගඩොල් තියලා සෑයක් හැදුවා. ඊට පස්සේ ටික ටික උවසියෝ ඉතින් ඔහොම ටික ටික ওই කටයුතු ගියා. දැන් කොහොම හරි අර සෑය ටිකක් පරණ වුණා. සෑය ටිකක් එහෙම නොදැනීම වල් බිහි වුණා. කැලේට ගියා. අවුරුදු ගානකට පස්සේ පියාණන්ගේ නම සංක. සංක බ්‍රාහ්මණයාට හිතුණා මාගේ පුත්‍රයා විමුක්තියක් හොයාගෙන ගියා. අනේ මගේ දරුවට විමුක්තිය හම්බුණාද දන්නේ. ඔහුද පාගමනින් බාරාණසිය පැත්තට පියමන් කළා. පියමන් කරලා ඒ ප්‍රදේශයේ මිනිසුන්ගෙන් ඇහුවා මාගේ පුත්‍රයා මේ දිසාවට ආවද? ශ්‍රමණයෙක් වුණාද? ඔබගේ පුත්‍රයාගේ හැඩරුව කුමක්ද? හැඩරුව කිව්වා. නමත් කිව්ව සුසීම. මිනිස්සු අඳුනාගත්තා. මිනිසුන්ගේ දෑස් වලින් කඳුළු රූරා වැටුණා. සංඝ බ්‍රාහ්මණේ අහනවා පින්වත්නි කිම හඬන්නේ? කිම වැළපෙන්නේ? කිම ශෝක කරන්නේ? මාගේ පුත්‍රයා විමුක්තිය සොයාගත්තේ නැද්ද? අහෝ ඒ මහා මුනිවරයා විමුක්තියට පත් වුණා. සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බලන්න. අනේ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාවා දාලා ආනර ඈත පේන වල් බිහි වෙලා තියෙන භූමිය තමයි ඒ උත්තමයාගේ ධාතු තැන්පත් කළා හදපු ස්තූපය කියලා. ඒ ස්තූපේ දිහා බලාගෙන ඉන්නකොට දරාගන්න බැරි ශෝකයක් ඇති වුණා කියලා. මාගේ පුත්‍රයා එදා විමුක්තියක් සොයාගෙන යන්න මගේ පාල්ල ලවන්දිද්දී මට ශෝකය ඇති වුණේ ඇයිච්චර. ඒත් පිරිනිවන් පාවදාල ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය දකින්නට කුද්දුකක් ඇති වුණා කියලා. මා කඳුළු සලාගෙන ඒ පැත්තේ පියමන් කළා. පියමන් කරලා ඒ සෑයේ වටාපතක ප්‍රමාණය මට එච්චරයි කියන කල්පනාව තිබ්බි. වටාපතක ප්‍රමාණය වල් ගැලෙව්වා කිව්වා සෑයේ. ඊට පස්සේ උතුරු සලුවට වැලි ටිකක් ගෙනල්ලා වල් ගලවපු ටිකට වැලි ටික දාලා වනමල් අරන් ඒ වැලි ටිකේ ඉහලා සෑයට ඉහලා ඉහලාගෙන ගිය කුඩය සෑය උඩින් තිබ්බා සෑයට කුඩයක් විදිහට. උතුරු සලුව කෝටුවක ගහලා ඒ සෑය ළඟ හිටිව්වා කොඩියක් විදිහට. වැඳලා හඬ හඬා මා නැවතත් පිටත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ සෑයකට මං වටාපතක ප්‍රමාණයක හෝ වල් ඉවත් කරලා පිරිසිදු කිරීම කළා කියලා යමක් ඇද්ද? මගදී ඉඳලා විශාලාවටම මාර්ගයේ පිරිසිදුනේ සෑයක් පිළිසකර කර පිම්බලයට කියන. අදටත් බෝධින් වහන්සේ නමක් වඩම්මද්දී ධාතුන් වහන්සේ නමක් වඩම්මද්දී වැඩි ඕන්නේ අදට මහන වෙලා ඉන්න සංඝයා දනට වඩම්මද්දී පවා පාරවල් සුද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ දා සෑයක වල් ගලවපු පිනට බෝධිසත්ව කාලේ. එදා මේ උතුරු සල්වියෙන් වැලිගෙනල්ලා මළුවේ අතරපු පිනට තමයි කියනවා අදට සෑ මළුවල බෝ මළුවල සුදු වැලිය තිරෙන්නේ. ඉතින් එදා ගංගාරෝහණ වර්ණනාවේ මගදී ඉඳලා විශාලා මහනුවරටත් විශාලා මහනුවර ඉඳලා මගදීටත් සුදු වැලිය තුරු නමාවති. එදා වනමල් ගෙනල්ලා සෑයට පුදුපු පිම්බලයට කියනවා අදටත් මල්ලි හින්නේ මාවතට. එදා කොඩියක් මේ තමන්ගේ කුඩේ සෑයට ඉහලපු නිසා තමයි කියන අදටත් බෝධියක් වඩම්මද්දි ධාතුන් වහන්සේලා වඩම්මද්දි මුතු කුඩාල්ලන්නේ. සංඝයාට පවා අද දනට වඩිද්දී බණට වඩිද්දී මුතු කුඩයක් ඉහළෙන්නේ එදා සෑයකට කුඩයක් ඉහළපු පින් බලේ අදටත් විපාකයි. තමන්ගේ දරුවන්ටත් විපාකයි ඒක. එදා කොඩියක් පළඳපු තමන්ගේ උතුරු සලුව කොඩියක් කරපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ වඩින මාවතී දජපතා කෙස වුණේ කියනවා. අදටත් ධාතුන් වහන්සේ නමක් වඩම්මද්දී බෝධියක් වඩම්මද්දී දෙපස කොඩි දාලා පතාක එසවෙන්නේ එහි පිම්බලයට කියනවා. ඊට පස්සේ එදා සෑ මල්වලට පැන් ඉස්ස කියනවා. පැන්කෙන්ඩියෙන් ඇරම් ඒක තමයි කියනවා විශාලා මානුවරට සිරිපා තබද්දි පොකුරු ඇසි ඇති වුණේ. මේ විදිහට පිනේ විපාක අපි දන්නේ නැති වුණාට මේ සෑයක් පිළිසකර කරනවා කියන එක, ගොඩනගනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. එදා වසඹ රජතුමා තමන්ගේ ආයුෂ ගෙවී තිබෙද්දී පිළි මේ ගරා වැටිලා තිබ්බ සෑයවල් පිළිසකර කරන්න ගත්තා. රාජ්‍යයෙන් අවුරුදු 12කට ආයුෂ තිබුණ රජතුමා අවුරුදු 44ක් මේ ලක් දෙරණේ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මාරක දුර වෙලා ආයුෂ වැඩි වුණා. නිසා මාරක දුර වෙලා ආයුෂ වැඩින පින්කමන් තමයි ගරා වැටුණු සෑයවල් පිළිසකර කිරීම. මේ ලංකාවේ මිනිස්සුන්ට බැලූ බැලුවත මාරකනේ පින්වතුනි. මිනිස්සු එළියට ගියත් වැටිලා මැරෙනවා, පාරේ හැප්පිලා මැරෙනවා, ඊළඟට මිනි මැරුම් සිද්ධ වෙනවා, පොඩියෝ මැරෙනවා, බෙහෙත් වස විස මේ වෙලා මැරෙනවා, වසංගත වලින් මැරෙනවා, අඩු වයසෙන් මැරෙන මාරක හැමතැනම තියෙනවනේ. මාරක දුරු වෙන මහා පින්කමක් තමයි සසරී පවා මාරක දුරු වෙන සෑයවල් පිළිසකර කරවීම, ගරා වැටුණ සෑයවල් ගොඩනැගීම. ඒ නිසා පින්වතුනි අපි මේ විදිහට පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් රැස් කරගන්නට ඕන. ඊළඟට මතක තියාගන්න මේ මනුස්ස ජීවිතේ විතරයි ධාතු පූජා කියලා එකක් තියෙන්නේ, ස්තූප පූජා කියලා එකක් තියෙන්නේ. දැන් කවුරු හරි මැරිලා ගිහිල්ලා බුද්ධ ශාසනය නැති තැනක ඉපදුනොත් එහෙම එතන ධාතු වන්දනා නැහැ, බෝධි වන්දනා නැහැ, චෛත්‍ය හදනවා කියලා එකක් නැහැ, බෝධි හදනවා කියලා එකක් නැහැ. හරි, ඔබ නමුත් කරගත්ත යම් පින්බලයකට දෙව්ලොව ඉපදුනොත් දෙවියන්ට චෛත්‍ය හදනවා කියලා එකක් නැහැ, ධාතු කරඬු ස්තූප මවන්න පුළුවන්. හැබැයි තමන්ගේ අතින් පියගට පෙළ නැගගෙන ගඩොල් වැලි ඔසවාගෙන ගිහිල්ලා ස්තූපයන් කරවන පින ඒ විදිහට දෙවිවරුන්ට නෑ, බ්‍රහ්මයන්ට පවා නෑ, නාගයින්ට පවා නෑ. මනුස ලෝකේමයි තියෙන්නේ මේ දුක්ගෙන සෑයක් හදලා ඒ පෙම්බලෙන් දුක් ගෙවන පින. ඉතින් ඒ නිසා මේ අවසාන යුගයයි පින්වතුනි ධාතු පරිනිර්වාණේ වැඩි ඈන්තක නෑ. අපිට මේ පුංචි අවුරුදු 50 ලොකු කාලයක් වගේ පේනවා වගේ තමයි ධාතු පරිනිර්වාණයේ ලොකු කාලයක් වගේ පේනවා. ඒ දීර්ඝායුෂ තියෙන දෙවිවරුන්ට දෙව්ලෝපං පිනැත්තන්ට මනුස්ස ලෝකේ පේනවා චූටි කාලයයි මිනිස්සු ඉන්නේ. ධාතු පරිනිර්වාණයේ චූටි කාලෙකින් වෙනවා ධාතු වැඩි ඉන්න සෑයවල් ගරා වැටිලා, ධාතු වැඩි ඉන්න කරඬු ධාතු මන්දිර ඔහේ තියෙනවා පුද පූජා සත්කාර කර කර පින් කරගන්නේ. ඉස්සර මිනිසුන් නිතර නිතර ධාතු පූජා ධාතු ක්‍රීඩා වේදෙනවා කියලා කළා තියෙන්නේ. කියන්නේ මේ තමන්ගේ හිත පිනා යන අරමුණක් තමයි ධාතුන් වහන්සේලාට වඳින පුදණේක. ඒ ධාතු වන්දනාව නැති වෙලා දැන් යනවා. මිනි පින්වතුනි මේ අවසාන යුගයයි. කුසලයක් පිනක් කරගන්න අවසාන යුගයයි. මහා ධාතු පරිනිර්වාණාදි වැඩි ඈතක නැහැ. දැන් දැන් ධාතු සෑයවල් හදන්න ඕන. දැන් දැන් බෝධින් වහන්සේලාට උපස්ථාන කරගන්න ඕන. ධාතුන් වහන්සේලා වඳින්න ඕන, උපස්ථාන කරගන්න ඕන. ඒව කරන්න මේ මනුස්ස ජීවිතේ මේ නිවුස් බල බලා මේ රටේ ලෝකේ තියෙන ඒවාට ගැන බැන බැන කියලා හලාලා ඕපා දූප කිය කිය ඉන්නවට වඩා විඳින දුක් මදිද මේ සංසාරෙට ওই විදිහට තවමත් ඇලුම් කරන්නේ? මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ආස කරන්නේ නැද්ද? පින්වතුනි බුදුරජාණන් වහන්සේලා අසංකල්ප අසංකේයකිනු සමහරලාට එක බුදු කෙනයි. කල්ප 100කටත් බුදුරු දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නමක් නැති තැනක ධාතු සෑයක් කියලා නැහැ, බෝධි නැහැ, සංඝ දාන නැහැ, ධාතු වන්දනා නැහැ, මොනවත් නෑ බුද්ධ ශාසනයක් නැති කාලයක. බුද්ධ ශාසනයක් තියෙන කාලෙත් මේ මහාපින් කුසල් අහිමි කරගත්තොත් එහෙම අවසානයේ බුදුවරු නැති කාලෙක ඉපදිලා පංචකාමයෙන් පංච දුස්චරිතෙන් දස අකුසල් වලින් වෙලි මිත්‍යා දෘෂ්ටියෙන් බැඳිලා මහා අකුසල් කරගෙන සතර අපාය මහගෙදර කරගෙන මෙතෙක් බුද්ධ ශාසන අහිමි වුණා වගේ ඉදිරියටත් බුද්ධ ශාසන අහිමි කරගෙන පරක් තෙරක් නොපෙරෙන සංසාරයට වැටේවි. ඔව නුවණින් කල්පනා කරනට බය හිතෙන්නේ නැද්ද? පින්පව් විශ්වාස කරන්නේ නැද්ද? ආයෙ මැරිලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ නැද්ද? මේ සංසාරේ අපිට ලැබිච්ච අහිමි වූ දේ තමයි බුද්ධ ශාසනේ. උරුම වූ දේ තමයි ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඒව උරුම කරගෙන යයි. මේකත් අහිමි කරගන්න එපා කියලයි මේ බණපදේ කියන්නේ. මේකත් අහිමි කරගන්න එපා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය පිළිසකර කරලා මේ පුණ්‍ය නිධානය ගන්න. තමා සමගින් අනුගාමික නිධානයක් වූ තමන්ටම පීඨ පිළිසරණ තියෙන මහා පුණ්‍ය විපාක තියෙන ස්තූප පිළිසකර කිරීමේ මහා ස්තූප ගොඩනැගීමේ පින උරුම කරගන්න. ඒ පුණ්‍ය නිධානය ගන්න මිහිඳු මහ සෑය හදද්දී ওই නිධානය තමයි පහළ වෙන්නේ. ධාතු නිධානය සෑය ගැබී තියෙනවා. ධාතු නිධානය වට කළා තමයි අපි සෑය හදලා පුණ්‍ය නිධානය අපිට ගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි අනිවාර්යයෙන් මිහිඳු මහ සෑය හදන එකට මේ ලංකාවේ මේ බණපද ඇහෙන තැනක ඉන්න කෙනෙක් මොනම ආකාරයෙන් කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් මොන ක්‍රමයෙන් හරි සම්බන්ධ වෙන්න ශ්‍රමදානවලට ඒ ඔබට ශ්‍රද්ධා රූපවාහිනියෙන් ඒ වගේම දැනුම් දෙන ටෙලිෆෝන් නම්බර ඇති ඒ ටෙලිෆෝන් නම්බර වලට කතා කරලා ශ්‍රමදානයට දිනයක් දාගෙන ඒ දිනේට තමන් ගිහිල්ලා ශ්‍රමදාන කරන්න, ගඩොල් පෙරහැරකින් ගිහිල්ලා ගඩොල් පූජා කරන්න, වැලි පූජා කරන්න, චූටි අයන්ගේ අතට පවා පුංචි ගඩොල්ලක් දෙන්න, මිහිඳු සෑයට පුදන්න කියන්න. මහාම පිනක් අපිට අනුබුදු කෙනෙකු බඳු මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු සෑයයි, අපේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේට කරන ගුරු උපහාරයයි, අපි ලැබූ සදහම් දායාදයට කරන කෘතගුණ පූජාවයි, මිහිඳු මහරහතන් වහන්සේගේ සෑයයට කරන අරහන්ත මහා පූජාවයි, දුර්ලභ මනුස්ස ජීවිතයක කරන මහා ධාතු පූජාවයි, ගෞතම බුද්ධ ශාසනයේ ලබන පුණ්‍ය නිධානයේ පිළිසරණයි. ඒ ලබා ගන්න කණ්ඩායම් වශයෙන් යන්න, ඊළඟට වැලි අදින්න, ඊළඟට විශේෂ ශ්‍රමදානයක් කරන්න මිහින්තලියට ගියාට පස්සේ ඒ තමයි විශේෂ ශ්‍රමදානය තමයි ගඩොල් වැලි අදිනවා වගේම යම් වෙලාවක් පැයක් විතර අරගෙන පිරිසිදු කිරීම කටයුතු කරන්න. තැන් තැන්වල පොලිතින් දාලා තියෙනවනම් ඊළඟට කෑම පාල්සල් දාලා තියෙනවනම් ටින් මොන මොන හරි ඒවා තියෙනවා නම් ඒ ඔක්කොම එකතු කරන්න. ඒක පුරාවිද්‍යා භූමියක් නිසා අපි දන්න විදිහට ඒ භූමියේ ගිනි තියන්න තහනම් පොලිතින් එහෙම මම දන්න විදිහට ඒවා ඔබගේ උර බෑග් එකකට දාගෙන ඇවිල්ලා කොහේ හරි මේ ඉඳුල් තියෙන තැනකට දාන්න. අන විශේෂ පින්කමක් කරන්න පිළිසකර පිරිසුදු කිරීම කරලා කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා මේ මිහිඳු සෑය ප්‍රතිසංස්කරණ කටයුතු කරනවට සම්බන්ධ වෙන්න, විටින් විට සම්බන්ධ වෙන්න, ඥාතින් දන්න කියන අය සම්බන්ධ කරගන්න. මේ දවස්වල සිමින්ති ගියක් පවතින නිසා පුළුවන් නම් සිමින්ති පූජා කරන්න. ඊළඟට ඒ සම්බන්ධයෙන් තියෙන සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුදලක් තියෙන නිසා මුදලින් උපකාර කරන්න, ඥාතින් එකතු යන්න මේ මහා පින රැස් කරගන්න. ඉතින් ඒ නිසා ඒ පුණ්‍ය මේ පණිවිඩය තමයි ඔබට මම මේ ධර්ම දේශනාවෙන් ලබලා දෙන්න කියලා කල්පනා කළේ. ඉතින් විශේෂයෙන් අවසාන වශයෙන් කියන්න ඕන මට ළඟදී මේ අවුරුදු 20ක විතර මේ පුංචි දුවේ ලස්සන මනෝ ප්‍රසාදනී ස්තූපයක් අදලා මට ඒක විස්තර කළා. ඉතින් මේ මනෝ ප්‍රසාදනී ස්තූපය ඔබට මිහිඳු සෑය හදන්න ශක්තියක් වෙවි කියලා හිතලා මම අවසානට ඒක මතක් කරන. ඒ දරුවා හිතෙන් මෙහෙම සෑයක් හදනවා. ඒ තමයි මේ සම්පූර්ණ මහ පොළොව බදාමයක් කරගෙන සතර මහා සාගරී ජලයෙන් බදාමය අනලා මහමේරු පර්වතයේ පර්වතයෙන් ගඩොල් කපල සෑයක් හදලා. ඊළඟට මේ සක්වල තියෙන සුදුවන් වලාවෝ කිරිසයුරේ සුදුවන් දියරයෙන් දිය කරලා හුණු පිරියම් කරලා, සෑම සක්වලකම තියෙන චන්ද්‍ර මණ්ඩල එකතු කළ රංකොත හදලා, සෑම සක්වලකම තියෙන හිරු මණ්ඩලවල් එකතු කරලා සිළුමිණ පළඳවල, ඊළඟට සෑම දෙවිවරුන්ගේම සෑම බ්‍රහ්මයන්ගේම සෑම නාගයන්ගේම දිව්‍ය සළුවලින් කංචුකයක් අරගැසලා, පුම් මඳාරා පරසතු මල් ඉසරවලා, මේ නොයෙක් තරු ඒ සෑයට ගුවනින් ඇදහැලෙන පිච්චමල් කරලා, ඊළඟට ඒ දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගේ ශරීරයෙන් විහිදෙන ආලෝක ඒ ස්තූපය වටා දැල්ලූ පහන්සේ තබලා, අභයටයක් පමණ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමකට ඔය විදිහේ මහ සෑයක් කළොත් ගගනතලයේ නැමැති නිල්වන් තනකොළ පිටිනේ ඒක මගෙන් ඇහුව යදුව ඒ බුදුරජාණන් වහන්සේගේ අභයටයක් පමණ ධාතුන් වහන්සේට ඒ සෑයත් ඇතිද කියලා ඇහුවා. ඒ සෑය ඇතිද කියලා ඇහුවා. උත්තරේ තමයි එහෙමවත් බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේ නාමකට කරන උපහාරය එපමණකින්වත් ප්‍රමාණවත් නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇතිසේක. සකල සම්පත්තියෙන් පිදුන් ලැබීමට සුදුසු වනසේක. ඒ භාග්‍යතුන් වහන්සේගේ හදමණලින් උපන් ඖරස පුත්‍ර වූ මේ සදහම් දායාදේ හදමණලි රඳවාගෙන ලක්දෙරණට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේගේ සෑය මේ විදිහටවත් හදනයකට අපි සම්බන්ධ වුණ නැත්තම් අපේ මනුස්සකමෙන් අපේ සිංහලකමෙන් අපේ බෞද්ධකමෙන් ඇති ඵලයකම. ඒ නිසා මේ ධාතු උපහාරයට ඈත රටකින්දර වුණත් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඉතින් මේ පින් දහම් රැස් කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ දුර්ලභ පින්කම් කරගන්නටත් ශාසන රැකවරණේ සලසා ගන්නටත් වාසනාව ලැබීවා කියලා කිතින් පිටපතනවා. ආශිර්වාද කරනවා අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අරහත් ගුණේ ආනුභවයෙන් ඔබට සිත් වේවා.